ඔය අලුත් ක්‍රමයට තියෙන නියුරෝ ඩයිවර්සිටි කියල එක. අපේ තන්තු සෛල ජාන සම්බන්ධ වෙච්ච ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය අනුව එක එක්කෙනා එක එක විදිහට ක්‍රියාත්මක වෙන්නේ. භෞතික වශයෙන් වගේම අර්බුදුහාමර කියන්නේ අජ්ජාසය වශයෙන් කියලා ධාතු සෝ භික්්‍යවේ සත්තා සංසන්ධෙන් සමෙන් තියන්න අනේ ඒ ධාතු සෝ කියන විදිහට එක එක්කෙන එක එක අයුරින් ඉන්නේ. ඒකත් මතකෙ තියෙන්ට ඕන. ඊළඟට මේ සූත්‍රය සාකච්ඡා කරන්න ගත්ත නිසා මීට කලිනුත් කියපු කතන්දරයක් කියන මේ තාම මේ පටුන යන්නේ මේ පෙරවදන කියන්නේ ධර්ම සාකච්ඡාවට එන්න කලින්. එක තාර්කික උගතෙක් දාර්ශනිකයෙක් ගියා භාවනා ගුරුවරයන් වහන්සේ නම ළඟට භාවනා ඉගෙන ගන්න. උන්වහන්සේ ටිකක් විපස්සනාවගෙන් වැඩිපුර කතා කරන නිසා කියනවා ඕනම වර්ගයක සිතිවිල්ලකට ඉන්ට ඉඩ දෙන්න ඒගෙන බලන්න කියලා. මේක කතන්දරයක්. ඕනම සිතිවිල්ලක් ඉන්ට ඉඩ දෙන්න ඒ දිහා බලන්න. අර දාර්ශනික ඇත්තා තාර්කික ඇත්තා සම්ප්‍රදායික ක්‍රමයට ටිකක් වැඩිපුර බර වෙච්ච හින්දා ගිහිල්ලා තර්ක කරන්න පටන් අරන් කිව්වා ඒක වෙන්න බෑ අපි කරන්න ඕනේ මේ සිතිවිලි කියන ඒවා නතර කර ගන්න ඕන සිතිවිලි මග හරවා ගන්න සිතිවිලි අයින් කළා දාන්න ඕනේ කියලා. එතකොට අර භාවනා ආචාර්යයන් වහන්සේ ඒ උත්තමයන් වහන්සේ කිව්වර ඇත්තට එහෙනම් දැන් ඔයා සති අත් දෙකක් භාවනා කරන්තන ආවේ මේ රිට්‍රීට් එකට. එයාට ඈත කුටියක් තියෙන ඒ කුටියට කණ්ඩ ඔක්කොම ලෑස්ති කළා සේවකයෙකුත් දීලා මේ දානශාලාවට එන්න එපා මීට පස්සේ පිණ්ඩපාතෙට එන්න එපා ගිලම්පසයි දානේ හැම දෙයක්ම සලසනවා මෙහෙ එන්න එපා. ඔයා එතකොට කිව්වා මොකද්ද මම භාවනා කරන්න ඕනේ කියලා. එතකොට කිව්වා ඔයා කැමති ඕනම දෙයක් හිතන්න. ඔයාගේ ගෙදර ගැන, දරුවෝ ගැන, බිරිඳ ගැන, අම්මා තාත්තා ගැන, මුදල් ගැන, රැකියාව ගැන, ඉස්කෝලේ ගැන, ශිෂ්‍යයෝ ගැන ඕනම දෙයක් හිතන්න. හැබැයි එක දෙයක් හිතන්න එපා. වඳුරෝ ගැන හිතන්න එපා කිව්වා. එයා කිව්වා ඕක ලේසි වැඩක් මේ මම බොහොම මේ ධර්ම මාර්ගයට එලා බොහොම කලෝ මම මේ කාමයටත් එච්චර යන්නේ වඳුරු ගැන නොහිතන එක මට සුළු දෙයක් කියලා. ඉතියා ඊට පස්සේ අර භාවනා එයාගේ කුටියට ගියා. එන්නත් එපයි කිවන්නේ හැම දෙයක්ම සලසන ආවතේ වේවා. අන්තිමේදී දවස් 7ක් විතර ඉඳලා කෑ ගහගෙන දුවගෙන ආව යා පස්සේ වඳුරු වල පන්නනවා කියලා. මොකද ඊට පස්සේ අර ඇත්ත කතා කරලා කිව්වා එන්නේ කියලා. භවනා ආචාර්යයන් වහන්සේ කිව්වා නෝක තමයි වෙන්නේ. මොනෝ හරි දෙයක් එපයි කියලා හිතින් කිව්වහම ඒකම තමයි හිතට එන්නේ. ඕනම දෙයක් හිතන්න කිව්වා ගෑනු මිනිස්සු කාමයේ ද්වේෂයේ හිංසා ඕන දෙයක් හිතන්ට වඳුරු ගැන විතරක් හිතන්න එපා කිව්වා. එහෙම දුන්නා මනසට වෙන්නේ මේ කාර්යයත් හිතුවා කියලා ලේසි කියලා. නමුත් හැම තිස්සෙම මෙයාට එන්න පටන් ගත්ත ඊට පස්සේ වඳුරු. ඒ වගේ අපි එක්තරා සිතිවිල්ලකට ආර්ය මාර්ගයට යනකොට ආගම අදහනවා නෙවෙයි දැන් අපි ආර්ය මාර්ගයේ යනකොට ස්පිරිචුවල් මේ ආධ්‍යාත්මික වූ මාර්ගයකට අවතීර්ණ වෙලා ඉන්නකොට සමහර ඒවට ආයුබෝවන් කියන්න ඕන. ඒවට එච්චර තැනක් දෙන්න හොඳ නැහැ. ඒව මේ පෝස්ට්ඉට් නෝට් වගේ පස්සේ අලවා ගත්ත જાති. එක දෙයක් තෙරපන්ට හැදුවොත් ඒක මතුවෙන කොහෙන් හරි. ඒක නිසා විපස්සනාවෙන් දැකලා ඒකට දෙන අගේ අඩු කරාන්ත ඒකත් වෙනවා. ඒකත් ඉපදීම සහ නැතිවීම කියන මූල ධර්මයට අහු වෙලා තියෙන්නේ. නැත්නම් අනිච්චතාවය තියෙනවා. උපාද වය ධම්ම. ධම්මතාව තියෙන්නේ කියන්නේ. ඒ වගේ ඩිංගක් මතකෙ තියාගෙන

ඔළුව හැරිච්ච පැත්තට යනවා කියන්නේ අන්න ඒ වගේ කෙනෙක් බවට පත් වෙනවා. කප නොවිය ජායත්. ওই ජායත් කියන වචනේ තියෙන කල්පනා කරනවා කියන වචනේ මතක තියාගන්න. ඥාන කියන එකත් එක්කනේ ජායත්. සුත්වා පරේසන් නිග්ගෝසං අනිත්‍යයාට කරන ඇනුම් බැනුම් ඒවත් අහලා මංකු හෝති තථාවිදෝ එහෙම එක්කෙනා පසුබෑමකට පත් වෙනවා. පසුබෑමකට පත් වෙනවා. අත් සත්තානි කුරුතේ පරවාදෙහි චෝදිතු. එක එක්කෙනා යාට එක එක කතන්දර හදනකොට එයාට චෝදනා කරනකොට එයාට බනිනකොට ඊට පස්සේ එයා අවියාවිදුනත් ගන්නට ඉඩ තියෙනවා. ඒ සක්වාස මහගේ දෝ මෝසවජ්ජම් පගාහති. ඒ විතරක් නෙවෙයි. ඒ විශාල ගිජුකමක් ඇති වෙන නිසා බොරුවටත් එයා ඇතුළු වෙන බොරු කියන්නත් පටන් ගන්නවා. ඒකට බොරු කීමට මේ පදනමක් වෙනවා ගේ දෙහි කියන එක. දැන් විශේෂයෙන් මතක තියන්න නීත්‍යනුකූලව මේ මාර්ගයට ආපු කෙනෙකුට ඒ විවාහ ජීවිත ගත කරන කෙනෙකුට නෙවෙයි මේක. ඒ නිසා ඒ තමන්ට දුස් කියා ගන්නට හදන්න එපා. අපි ඒව ඔක්කොම කතා කරලා තියෙන්නේ. පණ්ඩිතෝති සමඤ්ඤාතු. කලින් යා උගතේ පණ්ඩිතේ බුද්ධිමතේ කියලා පිළිගත්තා. ඒකේ චාරියන් අධිට්ඨිතු හුදකලාව භාවනා කරලා ඒ මාර්ගයේ වැටලා ඉන්නකොට සචාපි මේ තුන යුත්තු නමුත් යා ලිංගිකත්වයට නැඹුරුච්ච ගමම්ම මන්දුව පරික්කිස්සති. එයා මෝඩෙක් වගේ කල්පනාවට වෙහෙසට පත් වෙනවා. ඒතමාදීනවඤ්ඤත්වා මෙන්න මේ ලිංගිකත්වයේ තියෙන මේ බරපතල ආදීනවේ අවාසිය දැකලා මොනිපුබ්බාපරේ ඉද ඉන්සා මුලි හැමතිස්සේම හැම විටම පුළුවන් හැම වෙලාවම ඒක චරියන් දල්හං කෛරා හුදකලාබ සිටීම දැඩිව තියාගන්න. නනිසේවේත මේ තුනං ලිංගිකත්වයට යන්න එපා. මේ කාටද කියන්නේ? අර බාවාර්ග ගෝලයක් වෙල ඉන්න මේ බුදුහාලගට ආවනේ ඒ පාරායන වර්ගයේ තියෙන වත්තු ගාථා ටික ඔක්කොම කියන්න. ඒ 15 දෙනෙක් 16 දෙනෙක් දැවිලා ප්‍රශ්න ඇහුවායි. විවේකඤ්ඤේව සික්ඛේත. විවේකේම තමන් හික්මෙන්ඩ්. සෙක්ලූෂන් කියලා කියන්නේ ඒකම තමන් ට්‍රේන් කරන්න කියන. ඒත දරියාන මුත්තමන් මේක ආර්යන්ගේ උත්තමයන්ගේ ගමන් මාර්ගයක්. ඔන්න හොඳ මේකක් එනවා. නතේන සෙට්ටෝ මඤ්ඤේත. ලිංගිකත්වෙන් අයින් වුණා කියලා හුදෙකලා වැහැසිරනා කියලා ඒ විවාහ ජීවිත ගත කරන්නන්ට හෝ ලිංගිකත්වයට නැඹුරු වෙච්ච ඇත්තන්ට වඩා මම හොඳයි කියලා අගේ කරන්න පටන් ගන්න එපා. නතේන සෙට්ටෝ මඤ්ඤේත. සෙවේ නිබ්බාන සන්තිකේ. එහෙම එක්කෙනා අනිවාර්යෙන් නිවන් පැත්තට ඇදුම් කන කෙනෙක්. නිවන් පැත්තට ලං වෙන කෙනෙක්. රිත්තස්ස මුනිනෝ චරතෝ. ඒ කිසිවක් නැතිව නොකිසිවක් ඇතිව හුදෙකලාව හැසිරෙන ඒ මුනිවරයාට කාමේසු අනපෙක්ඛිනෝ. කාමයන් පිළිබඳ කවර හෝ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ කාමයක් ගැන බලාපොරොත්තු නැති එක්කෙනාට ඕග තින්නස්ස. අර ඕග මතකනේ කාමෝග භවෝග දිට්ඨි අවිජ්ජෝග පහු කරගෙන ඒ පීන රැගුඩට ගිය එක්කෙනාට කාමේසු ගතිතා පජාපිහයන්ති. මේ කාමයේ එක්ක පැටලෙන මිනිස්සු යාට ආදරය කරනවා. ඒ තම අට්ටක වර්ගයට ආපු සුත්ත නිපාතේ අටක වර්ගයට ආපු තිස්ස මෙත්තෙය සූත්‍රය. අපි සාකච්ඡා කරමු ධර්මය දන්න පිංහතුම් ඒ ගැන කතා කරන්න. පැය දෙකක් පුරාම කතා කරන්න ඕන කියලා හිතලා දිග්ගස්ස ගන්න එපා. අවශ්‍ය විදියට තමන්ගේ ගමන් මාර්ගයට පාර කැපෙන හැටියට ධර්ම සාකච්ඡාවට එළඹෙන්න. සම්මා සම්බුදු සරණයි. ඒ මහාරණී වූ තථාගතයන් වහන්සේට, අපි ශාස්ත්‍රුන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි සතිත්වානි. හොඳයි සතිත්වානි, මෙතුන මනුත්තස්ස මෙතුන ධම්ම කියන කොට මේ මම මේ ගන්න පොතක තියෙනවා සත්‍යත්වමානි, යම් අසද්ධර්මයේ ග්‍රාම්‍ය ධර්මයේ දුෂ්ට බහුල වූ ධර්මයේ ඒ තියෙන පොත කියන්න ඔක්කොටම කලින් මහා නිදේශය තියෙන සත්‍යත්වමානි. ආහා, ඔව්, එහෙම පැහැදිලි කිරීමක් තියෙනවා. එතකොට මේ මම හිතන්නේ මේ සූත්‍ර දේශන යෝජනා කරනකොට මම ඒක මහා ලොකු විග්‍රහයක් තියෙනවා මේ තිස්ස මෙත්තේ සූත්‍රය පිළිබඳව ඒ මහා නිදේශේ. ඉතින් මම මට එකොට හිතුණා මේ මේ අපි අර මේ දෙදෙනෙක් ස්ත්‍රී පුරුෂ දෙදෙනෙක්ගේ කාමයේ හැසිරීම කියන එකට ඔබට ගිය මහා ගැඹුරක් මේකෙන් ගන්න පුළුවන්ද කියලා. බොහෝ විට ඕනි දේවල් අපි ඔච්චරයි කියලා අපි ඉතින් අයින් කරන ගතියක් වගේ තියෙනවත් එක්කනේ. ඉතින් මම හිතුවා ඊට වැඩි දෙයක් තියෙනවද කියලා. මොකද මේ මේක ලොකු විග්‍රහයක් තියෙනවා මේක. ඉතින් ඒ බලන කෘතියෙන් තමයි මම ඒක යෝජනා කළේ. මේ සත්‍යත්වානේ මේ මේකේ මට නිකන් ඒ මුලකේ අර්ථ ඩෙෆිනිෂන් එක දැක්නවා මට හිතුණා මේ මේ ඒකෙන් මේ කියන්නේ කොහොමද පොඩ්ඩක් ඉන්න දැන් රාගෙන් රත්තු ඒ විශේෂයෙන් මේක තියෙන විදිහ මම කියන්නේ රාගෙන් රත් වෙච්ච වෙස්සසින් රත් වෙච්ච ක්ලේශයෙන් තෙත් වෙච්ච ඒ කුසල භාරේ මැඩගෙන සිටි කුසල් සිත් යටපත් කළ ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකුගේ ක්ලේශයෙන් සදෘශ වූ දෙදෙනාගේ ධර්මයෙනුයි එකරුණෙන් මෙතුණු ධර්මය කියන ලැබෙ කියලා මං හිතුවා. ඒක අපිට දැන් ඒක අවබෝධ වෙන උදාහරණයක් හැටියටනේ වගේනේ. මම වැරදි ඇති සම්පූර්ණයෙන්ම මට හිතුණා ඒක අවබෝධ වෙනවානේ අපිට. අපි දැකලා තියෙනවා මේ දෙදෙනෙක්ගේ ඒ අවස්ථාවේදී ඇති වෙන ඒ රත් වෙච්ච ස්වરૂපය සහ ලෝකයේ අමතක වෙලා කටයුතු කරන ආකාරය. ඉතින් ඒ ආකාරය එක උදාහරණයක් හැටියට ඒ ආකාරයේ සිතක් සත්වයේ සමාන කරාද මේ තේරුම් ගන්න තමන්ගේ හිත අසත් ධර්මයෙන් ග්‍රාම්‍ය ධර්ම වලින් පිරෙන අවස්ථාවලට කියලා. තොර මේ මෙතුණ මේ අමේ වචනය අර උදාහරණයට ගත්තා වූ ඒ ප්‍රබල කාන්තා පුරුෂ එකතු වීමට ඔබට ගිහිල්ලා අපේ සිත් වෙනත් කාම ක්ලේශ කාමෙන් ක්ලේශන් කිරී යොමු වෙන අවස්ථාවලටත් සම්බන්ධ කරගන්න පුළුවන් අර්ථයක් මෙතන තියෙනවාද කියලා අහන්න හිතුණා සත්‍යස්වාමී. මා හිතන්නේ ඒකින් ඔබට යනවා කියලා හිතන්න එපා. නමුත් මතකෙ තියෙන්න ඕන මදුපිණ්ඩික සූත්‍රයේ තවත් තැන්වලදී බුදුහාම කියනවා මේ සංඥාවෙන් තොරව, කාම සංඥාවෙන් තොරව, කාම සංකල්පෙන් තොරව ඒ දෙයක් එන්නේ නැහැ කියන එක මතකෙ තියන්න. ස්පර්ශ කාමයට එන්න බෑ. සංඥාව ඊට පස්සේ ඒක ඇඩික්ෂන් එකක් වෙනවා. ඇඩික්ෂන් කියලා කියන්නේ තමන්ගේ පාලනින්ගේ ගිලිහිල යන දෙයක් බවට පත්. ඒ නිසා තමයි ඒ දැන් එකකින් අයින් වෙන්න කියලා කියන්නේ මාර්ගයට එනකොට. නමුත් ඒ මෙතෙන්දි කියන්නේ මොකද ඒක අනිත්ෝ දැන් රූපයක් බලනවාට වඩා සින්දුවක් අහනවාට වඩා ඒකේ ඒ ලිංගිකත්වයෙන් එන ප්‍රතිඵල ඊට වඩා දැවිලි සහගත වෙනවා. ඒ නිසා ඊට හේතුව තමයි තනිකම කියන එක. ලෝන්ලිනස් එකත් එක්ක ලෝන්ලිනස් වගේම ડિප්‍රෙෂන් එනවා. එහෙම දෙයක් වෙනවා. මොකද මේ කාම

ඒකේ වරහන් ඇතුළු තව වැදගත් වචනයක් තියෙනවා මං කියවයි කියලා අමදා පෙන්ටවා පුරුෂයින් එතන තිබිච්ච එක මා කියන්නේ අවිනීත පැවිද්දන් ගැවසෙන තැන් මඟහැරයන්ට දක්ෂ වන්න කියලා අරි ස්ත්‍රීන් ගැන කියනකොට කියන්නේ ඒකයි පුරුෂයින් ගැවසෙන තැන් මඟහැරයන්ට දක්ෂ වන්න කියලා අර පුරුෂයෙකුනම් ස්ත්‍රීන් ගැවසෙන තැන් මඟහැරයන්න කියනවා ඔබ ස්ත්‍රියක නම් පුරුෂයින් විධින් පැකස් තියෙනවා අවිනීත පැවිද්දන් ගැවසෙන තැන් මඟහැර යන්නට දක්ෂ වන්න කියලා. ඒක මං අගේ කළා. ඒ අපි කවුරුත් දෙකෙන් සාකච්ඡා කළ නිසා මේ කතාවදි මතක් වුණේ. එතෙන්දි අපි ওই මිගසාලා සූත්‍රය සාකච්ඡා කළා. ඒ ඔයකේ තියෙන ওই කාන්දම් ශක්තිය බොහොම මේ වැඩි. ඒකෙන් තම තන්ත්‍රයානේ කියනවා මේ ස්ත්‍රීත්වය හා පුරුෂත්වය කියන එක විශ්වයේ භාගෙ භාගෙ කියලා half and half තියෙන්නේ කියලා. ඒක පූර්ණ වෙන්න හැමතිස්සෙම එකතු වෙන්න ඕනේ කියලා. ඒ තන්ත්‍රය වෙනස් විදිහකට ගියා හින්දුත්වයත් එක්ක එකතු වෙලා. නමුත් මේ තිබෙතී ක්‍රමයට ඒක ඊට වඩා වෙනස් මිස්ටීරියල් ක්‍රමයකට ආවයින්. දැන් මාර්පා වගේ ඇත්තෝ විවාහ ජීවිත ගත කරපු ඉහළම ගුරුරුම් බවට පත් වෙනවා. මොකද සමහර ඒවා අයින් කරන්න හැදුවම අර වඳුරු රැළ එනවා වගේ මේක බලෙන් අයින් කරන්න ගියාම ඉන්නම ඇත්තන්ගේ මැරෙන කොටත් වඳුරු රැළක්ම තමයි ඇතුලේ ඉන්නේ. මම මේ තේරෙන්න කියන්නේ. ඒ නිසා ඒකත් එක්ක හිටපු අය ඒකේ තියෙන අවාසිය දැකලා අයින් වෙන්න හදනවා. ඒක ගැනත් මතකෙ තියෙන්න ඕන. ඒ නිසා ඒ නිද්දේශයේ ඒ කියපු කතාව ඒ කියන්නේ අසත් ධම්මෝ ගාම ධම්මෝ වසල ධම්මෝ දුට්ටුල්ලෝ ඕද කන්තිකෝ ත්‍රාසෝ ධ්‍යන්දේ සමාපatti කියන කතාව ඇත්ත. ඉතින් ඒක ඇංගල් එකෙන් බැලුවම මෙහෙම තමයි. නමුත් ඒකට බාධා කරගන්නත් බෑ. හැබැයි ලොකු බාධාවක් කියන එකත් මතකේ තියෙන්න ඕන. ඒක හැලෙනවා හැබැයි. දැන් අර අපි නිතර කතා කරන අර ගෞරවණීය ධම්මදින්නාව සහ විසාක ඒ සිටුතුමා විසාක සිටුතුමා ඒ දෙන්න බොහොම සරුසාර පෙම්බත් විවාහ ජීවිතයක් ගත කෙරේ. තයා බුදුහාරගෙන් ධර්මය අහලා ලංකා වික්‍රමයට නැත්තම් ධර්මයේ සම්ප්‍රදායකම අපි කියන අනාගාමී වෙනවා. කියන්නේ රාගයට සහ ද්වේෂයට ආයේ ඒ මනෝහරහ විදින්ට අගයක් දෙන්නේ නැහැ යා. ඒ සංඥා එන්නේ නැහැ ඊට පස්සේ. ඒක එන්නේ නැහැ ඊට පස්සේ. දැන් පුංචිම ළමයිගේ හෝමෝන එන්ට කලින් අවුරුදු 4 දී පහේදිත ලිංගිකත්වය ගැන එයාට ඒක දෙයක් නෙවෙයි. ඒක ඉන්නවත් නැහැ ඔළුවට. ඒකෙන් තේරෙන මේ හෝමෝන ආවහම පස්සේ තමයි ඒක ඔක්කොම වෙන්නේ කියලා. අනේ ඒ පුංචි ළමයෙකුට එන මනස වගේ එකකට එන්න පටන් ගන්න ඊට පස්සේ. හැබැයි ඒක විද්‍යාවත් එක්ක ආවහම සති සමාධිත් එක්ක ආවම ඊට වඩා ඉහළයි. එයා දන්නවා එතකොට යආදී නෙවෙයි. එයාට සසර බය ඔක්කොම තේරෙන හින්දා. එතකොට විසාක වගේ කෙනෙක් ධම්මදින්නා වගේ ආදරණීය කෙනෙක් ඒ වගේම බුද්ධිවන්ත කෙනෙක් ලෙනක බව ප්‍රතික්ෂේප කර ඊට පස්සේ එතකන් එයතු බොහොම සතුටින් සම්මගින් හිටියේ. ඉසයිබෝවන් කියන්ට තියෙන දේ තියෙන දෙයක්ට බලෙන් ආයිබෝවන් කියන්න එපා. දැන් එතකොට අපි හිතමු දැන් ඔය ඇත්තන්ගේ දරුවෝ ඉන්නවා, දූලා ඉන්දු ඉන්නවා. එතකොට ආදන් දුවට ඔක්කොම කරගන්න පුළුවන් කියලා දුවයින් කරන්නේ නැහනේ. අන්න ඒ වගේ. එයා රැක බලා ගන්න. එයාගේ මනසට ආදරය කරනවා. අර ගෞරවනීය ගුරුවරයෙක් කියන මනසට හරියට මේ ඉන්ෆන්ට් කෙනෙක් එක්කට ලදරුවෙකුට සලකන්නේ සලකන්නේ කියනවා. එයා වැරද්දක් කරොත් එයා බිම දන ගාන ගිහිල්ලා වැටිච්ච කේක් කෑල්ලක් කණ්ඩ හැදුවොත් මිරිස් කරලක් කණ්ඩ හැදුවොත් එහෙම දෙන්නේ නෑනේ. ඒ අක්ක කළයි කියලා ඒකට ගර්ගහ කරන්න ඇනේ, ඉව සුද්ධ කරනවා. මේ දැන් ඩයපරය ඇඳි මේ ආයි චූ කරගත්තා කියලාද ගර්හ කරන්න, ඇඳේ චූ කරගත්තා කියලා බනින්නේ නෑ. අන්න වගේ මනෝත් වගේ දේ කරන මනසත්, මනසත් මේ මේ මේ සිල්වන්ත වෙලා ගියා මෙන්න අලුත් ඩයපරයක් ඇඳ, ඩයපර ඇඳ විතරයි ආයිත් පරිලී ගිහිල්ලා වගේ මනසට තිනවක් ආයි චූ කරගන්නවා වගේ කරන්න එපා කියනවා. මඩ ගා ගන්නම කැමති පොඩි දරුවෙක්ටම තාදරෙන් ආයෙත් හෝදනවා. අන්න ඒ වගේ මනෝ මනෝට සලකන්න උතුම් ගුරුවරයෙක් කියන්නේ. දැන් මං හිතන උන්වහන්සේ එතන නෑ, වෙන කොහොද වැඩිය උන්වහන්සේත් නිතර කියන දරුවෙකුට සලකන විදිහට සලකන්න මනසට කියලා. ඉන්සා තරවට්ටු කරන්න ඕන තැනු තියෙනවා, නමුත් ඒක කෙරෙන්න ඕනේ ආදරෙන්. තවත් කතා කරලා කියන්න, මේක අවලස්සන මාතෘකාවක් කියලා මම හිතන්න එපා. එහෙම නැතුව කතා කරන්න බුදු සරණ. සත්‍යත්වන්නේ මේ ඉතාලම මුල කොටසේ මම එක ප්‍රශ්නයක් අවර කමන්න දෙන්නේ. මේ උබෝ කලහකාරක මෙතුන කාති උච්චන්ති, ඒ වගේ තියෙන උබෝ බණ්ඩනකාරක මෙතුනක උච්චන්ති, උබෝ බස්සකාරක, ඒ වගේ උබෝ විවාදකාරක, උබෝ අධිකරණකාරක, උබෝ වාදිනෝ කියලා, උබෝ සල්ලොක්ක, ඒ විදිහට තියෙනවා සත්‍යතුමානි. මොනවද මේ මේකින් කියන්නේ? උබෝ බාණ්ඩ, මොනවද මේ කියන්නේ? උබෝ කලහකාරක, මෙතුනක උච්චන්ති, බණ්ඩන බණ්ඩනකාරක, ඒ කියන්නේ මොකද්ද සත්‍යතුමානි? බොහොම හොඳට පාළි උච්චාරණය කළා. හැබැයි උච්චාරණය කරේ නෑ කියන එකයි කිව්වේ. හොඳේ මේ ඒ අර්ථකථනේ ටිකක් වැඩි කියලා මට හිතෙනවා ඇත්තන්ට. මේකයි වෙන්නේ, උබෝ යතා උබෝ කලහකාරකා මේතුන කාටි උච්චාන්තය. ඇයි දන්න ඒක එහෙම කියන්නේ? මන් දන්නේ. මන් දන්නේ ඇයි ඒක එහෙම කියන්නේ කියලා. මට ඒකට අදහසක් කියන්න බෑ. ඇයි භස්සකාරකා මේ තුන කාති පුච්චන්ති කියලා කියන්නේ කියලා. සත්‍යත්වයන් දැන් මේ මහානිද්දේශ පාලිය කුද්දකනිකායේ පෞටින්නක් නිසා අපි අපිට ඒක පිළිගන්න සිද්ධ වෙනවා. ඒ වගේම ප්‍රතික්ෂේප කළ හැකි දෙයක් නෙවෙනේ සත්‍යත්වයන් නේද? ඒ ඔබතුමා හිතන හැටිනේ. නෑ මම මම අහනවා සත්‍යත්වයන්, මම දන්නේ මේක සූත්‍ර පිටකේ දෙයක් හැටියට තමයි මම දකින්නේ. මොකද මම මම සූත්‍ර පිටකේ නමෙන් මෙලදී ගත්තේ පොත් සම්භාරයේ තියෙනවා, බුද්ධකනිකාය කියලා, මහානිද්දේශ පාලි කියලා පොත. ඔව් මහානිද්දේශ. ඔව් ඉතින් අපි මේ පිටකේ පිළිගන්නවා කිව්වන් පස්සේ මේ මම දන්නේ නැහැ මොන පොත පිළිගන්නද මොන මොකක් නොපිළිගන්නද කියලා. මොකද නෑ එහෙම නෙවෙයි, මං කිව්වේ ඒක වැරදි කියනවට වඩා ඇයි දන්නේ ඒක එහෙම කියන්නේ කියලා, එච්චර ගැඹුරට යන්නේ කියලා. මං හිතනවා මෙහෙමයි වෙන්නේ, ඒකෙන් කොහෙන්වත් පිටපණින්ට දෙන්නේ නැතුව ඒ ඩෙෆිනිෂන් දෙන එකකින් කරන්නේ. ඒක කොහෙන්වත් පිට යන්න බෑ ඒකට. නමුත් මේ තුන කියලා කියනකොට කියවෙන්නෙම ද්වයන්ද්වේ සමාපatti කියන කර මේකේ ඒක වචනේ දිනනවාද? ඔව් මේ තුනේ කියන්නේ ලිංගිකත්වයෙන් එකතු වීම. මේක හුඟක් කියනවා. බුදුහාඳුරු සත්‍ය මේ තුනේ කියවා geki. බුදුහාඳුරුගේ හතෙන් මයින් වෙනවා කියලා කියන්නේ හිත අඩුවනේ, හිතන්නේවත් නැහැ කියන කන්තෙන් ප්‍රාර්ථනාවක්වත් නැහැ කියන. ඒක වෙන භික්ෂුවකකින් අහන්න මං හිතව වැරදි, කල්යාණ මිත්‍රාකින් තමයි ඒක අහන්නේ. කයි දැයි සත්‍යතුමා අපි එන ඉතුරු කොටස වගේ ගියොත් එහෙම දැන් ඉතුරු ඔස්සේ එක තැනකින් කරනවා ස්පොට් කරගමු. සාපද ගැන කියනකොට තියෙන කොටසෙන් සූත්‍රයන්සලාටම ගියොත් එම වදන්නේ හතරවෙනි එකේ නේද? ඒතම්පි දිස්වා සික්කේත කියනකොට සත්‍යත්වානේ මේ ඒ ත්‍රිවිධ ශික්ෂාවේ හික්මුනේ එකෙක්මන්නේ කියලා මෙතන තියෙන්නේ මේ ඒ කාරණාව ගැන මම අනික් කල්ලා මිතුරුට ඔබ වෙනත් සත්‍යත්වානේ මම ටිකක් සත්‍යත්වාවේ සතර නිසා මෙතනක් වෙලා මේ හොඳයි මම දිල්රුක් මහත්මයාට යොමු වෙන්නම් දිල්රුක් මහත්මයා ඒ කාරණාව සම්බන්ධයෙන් ඔබතුමාට එකතු වෙන්න මම ආරාධනා කරන්න අවසරයි සත්‍යජිතුමනි කල්යනා හැමිත්‍රෙන් හැමදිනාටම තෙරුවන් සරණයි. ඒ කාරණේ ගැන නම් මට අදහසක් නැහැ දලුවත් මහත්මයා කොහෙත්ම ප්‍රශ්නයක් සමානයි කියන්නේ මේ ත්‍රිවිධ ශික්ෂාවේ ඉක්මන කිව්වන් පස්සේ ඒක කුමක්ද කියලා අදහසක් නැහැ කියලාද කියන්නේ? ඔව් ත්‍රිවිධ ශික් මම දන්නේ නම් ඉතින් ඔය පසීපද 5යි 8යි ඒ වගේ තුන කිව්වහම ඉතින් කොයි තුනද කියලා මම නම් දන්නේ නැහැ දලුවත් මහත්මයා. එතෙන් දි කියන්නේ ඔය සීල සමාධි ප්‍රඥා ඒ ත්‍රිවිධ ශික්ෂාවන් ගැන ඔය ටික ඉගෙන කියනවා. ඒ ගැන අපි කතා කරන්න කියන්නේ. හොඳයි අවසරයි සත්‍යජිතමනි. ඉතින් මං හිතන්නේ ඒක ගැන ඉතින් කොහෙට කතා කරන්නද කියලා මට ඔළුවට එන්නේ නැහැ. ප්‍රශ්නයක් වශයෙන් ආව සත්‍යජිතමා අදහස් කරපු දෙයක් මේ දැන් අර එක තැනකදී සත්‍යජිතමා සඳහන් කළා දැන් අර මේ ඒ භාවනා වැඩසටහනකදී සඳහන් වුණා කියලා පිරිමි ඉන්න තැනක ගැවසෙන්න එපා ඒ ආදිවාසීන්. දැන් ඔබතුමා අපිට දැන් අර නිවාප සූත්‍රය කියලා සූත්‍රය සාකච්ඡා කරා. දැන් සතිතිහිපිට උඩදී එතනදී අර දෙවෙනි කොටාසය ඒ කට්ටිය ඒ වගේ නේද සත්‍යජීතුමනි හැසිරුනේ. දැන් අර මේ අපි ওই පැත්තටවත් නොගින් කැලේකට ගිහිල්ලා ඉමු කියලා අන්තිමට එයාට ඒක ගැලපෙන්නේද ඒ වගේ දෙයක් එහුනොත් අවසානයේදී තමුන්ටම ඒකේ පාලනයක් නැති වෙලා ඒ අවසානයේදී ඒ පැත්තට යවෙන්න පුළුවන් සත්‍යදමනි ඒ අවබෝධයක් නැතුව ඒ විදිහට කරන්න ගියොත් තෙරුවන් සරණයි. ඔව් එතෙන්දි ඒ ආයතනයේ නීති රීතිය ගැන කියන්න ගිහලා ලස්සනට කියලා දෙන්නේ. නම ධර්ම ගන්නන ගුරුවරු ඒව ධර්මානුකූලව කියලා දෙනවා. ඒව ධර්මානුකූලව කියලා දෙන්න උතහනම් කළා නෑ. එතන එන්නම බොහෝ විට මේ විශ්වවිද්‍යාලේ යන වයසේ ඉන්න තරුණ තරුණියන් වැඩි හරියක් එතන සම්බන්ධ වෙනවා. මේ තෙන්දි හුඟක් වෙලාට කියන්නේ ඒකෙන් අයින් වෙන්නේ කටිර අර මේ වගේ රටක හග් කරන එක අතට අත දෙන එක ඒකට කතා කරන ඒවා සාමාන්‍ය දේවල්නේ. ඒවා හියුමන් රයිට්ස් කියලා ඒවගේ අයින් වෙන්න කිව්වොත් එහෙම ඒවට විරුද්ධව කතා කරනවා. ඒ නිසා තමයි මම හිතන හැටි අපි අහුවෙන ඒ පාලන තන්ත්‍රෙන් ඇයි එහෙම කියලා ඒක ලස්සනට කියපු නිසා එතෙන්දි කියන්නේ. එතෙන්දි කියලා තිබුණේ මගහැර යන්න කියලා. අවොයිඩ් කියන අදහස කිව්වේ. ඒ කියන්නේ අපි හිතමු කාන්තාව පිරිසක් ඒ ගඟක් අද්දර තියෙනවා ඒ මේ ලස්සන්ට ගල් විශාල පර්වත වාඩි වෙලා ඉන්න තැන් තියෙනවා. අපි හිතමු එතන ඔක්කොම කාන්තාවන් නම් එතන යෝග කරන්න එකතු වෙලා කතා කරන්නේ හරි ධර්ම සාකච්ඡා හරි ආවුත් අපින්නේ හරි එතෙන්ට අනේක නතර කරන්න. ඒ වගේ දේවල් එතනින් කියවෙන්නේ. එතකොට ස්ත්‍රියන්ට විශේෂයෙන් කියනවා ගැවෙසෙන තැන් මගහැරයන්ට දක්ෂවන්නේ කියලා. මොකද සමහර විට යැත්තු බය සැක නිසා අර වල්නරබිලිටි එක වැඩි ඒ ස්ත්‍රී භාව රූපාවහම. ඒ නිසා ඒ වල්නරබිලිටි කාවහම ඒ කට්ටිය සිකියුරිටි බලාපොරොත්තු වෙන එකයි ඒ කට්ටිය හැමතිස්සෙම මේ ස්වාම පුරුෂයෙක් නැත්තම් කෙනෙක් එක්කින් හදාන්න ඒ රැකවරණ තියාගන්න. ඒ නිසා තමයි දක්ෂ වෙන්න කියන්නේ ස්කිල්ෆුල් වෙන්න කියලා එතෙන්ද කියන්නේ. ඒ ලස්සන වචන පාවිච්චි කරලා තියෙන්නේ. එතන පර්ම ශක්තිය අවශ්‍ය නම් එයින් කියන්නේ මේ දෙඟත් මාරයා හොඳ අඳ අදහසක් ඒකාවේ තිච්චර දුර ඒ කට්ටිය ගිහිල්ලා නැහැ. නමුත් ආයතනයේ තියෙන ගෞරව රැකගන්න එතන ඒ නීති හදලා තියෙන්නේ කියලා මට හිතුනේ. නමුත් ඔබ ඒ නිමාප සූත්‍රයේ කියපු කතාව අපි දන්නවා හොඳට මේක හරි කියලා. එතකොට දිඩ ඉඩකඩ වැඩි. එතකොට බුදු සරණයි. දැන් පැහැදිලි වුණා සත්‍යීතුමනි ඒකේ අවස්ථා ඒක කන්ටෙක්ස්ට් එකට. ඔව් ඒ ලස්සන කතාවකුත් එක්ක තමයි ඒක කියන්නේ. හැබැයි එතන පාලනේ ඉන්න අය බොහොම මිත්‍රශීලී. නමුත්තර මේ රටේ ඇත්තන්ට ඒක ලස්සනට කියලා දෙන්නත් ඕන නැත්නම් ඒ ඇත්තන් මේවට විරුද්ධ වෙනවා. ඒ නිසා බුදු සරණයි. බුදු සරණයි සත්‍යීතුමනි. දල්වත්ත මහත්මයා ඉතින් අහපු දේ ඒක ගැන විශේෂ අදහසක් නැති වුණා. ඉතින් මම හිතන්නේ ඒක බොහොම අපි කල්‍යාණ මිත්‍ර හැම දිනටම සාමාන්‍ය වශයෙන් අවබෝධයක් තියෙන දෙයක් කියන නිසා මට වුණත් ඔය දල්වත්ත මහත්මයා ඒක අදහස් කරේ වැඩිපුර කරුණු ගැන නම් කියන්න නම් මම දන්නේ මේ ඒ කියන්නේ වැඩිපුර කරුණු කියන්නේ දැන් අපි දන්නවා දැන් පංචශීලයේ කිව්වහම දැන් අපිට ඔය අද කතා කරපු මාතෘකාව ගත්තාම පංචශීලයේ වශයෙන් ඒ එක ශික්ෂා පදයක් තියෙනවානේ කාමේසු මිච්ඡත තීඨය යනවා කියන්නේ ඒතර පංචශීලවත් රකින්න නැති. ඉතින් මේ වගේ කෙනෙක් ඒ වගේ පැත්තක් ගැන කතා කරන එක මම හිතන්නේ එච්චරම අපිට මේ වගේ සබාවක දිච්ච තේරුමක් තියනවද කියලා මට දන්නේ නැහැ. ඉතින් ඊට එහා දැන් ඔය අපි භාවනා වැඩසටහන දැන් අර සත්‍යතුමක් වගේ භාවනා සැටසටහනකට අපි සම්බන්ධ වෙනවා නම් ඒවයිනුත් ඈත් වෙලා. මොකද ඒවා අපි හොඳටම දන්නවා ඒවයින් අර හිතේ සැනසille පැත්ත නෙවෙයි අනිත් පැත්තයි වැඩි වෙන්නේ කියන එක. ඒක නිසා මම හිතන්නේ මේ භාවනා වැඩසටහනකට වගේ ගියාම අපි ඒවයින් වෙලා කියලා අනිත්කාම පැතිවල නුත්තල කියලා පුළුවන් තරම්. මොකද අපි අර සිත සමාධි වෙනවා නම් ඒව සෑහෙන අඩු වෙන්න ඕනේ. ඒ වගේ ඇත්තට නොසිතවිලි අඩු ගානේ මම වැලකුණත් ඊට පස්සේ ඒවා හිතට එන එක නතර වෙන්නේ නැති නිසා. ඉතින් මම හිතන්නේ එහෙම තත්ත්වයකදී තමයි කියලා. ඉතින් ඒ ටික තමයි කියන්නේ තියෙන තෙරුවන් සරණයි. ඔබතුමා මට හිතෙන්නේ මට ඔබතුමාගේ ওই කතාව කියනකොට හිතුනේ ඔබතුමා තව මේකේ විශාල පරාසයක් වගේ ඉදිරිපත් කරන්න උත්සාහ කරනවාද කියලා. මොකද අද වෙනකොට මේ ශාස්ත්‍රවල විශාල වශයෙන් විවිධ පැති වලට යන්න පුළුවන්. ඉතින් අපි නහුව දන්නේ නැහැ දලුවත් මත තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. ඔබ තුමා අන්තිමට කිව්ව මේ කාරණා යම් කිසි මාර්ථ මුඩhari අතර මොකද මේ සමාන දැන් ඉතින් අපි දැන් අවුරුදු ගාසර ගණනාවක් තිස්සේ මේ කාර්යය කරනවානේ. ඉතින් පොත්පත් අත ගමින් එක එක කියවනවා. ඉතින් බොහෝ විට අපි අර මුල තියෙන පේනුවට තියෙන අදහස පමනක් අරගන්නවාද කියලාත් හිතෙන නිසා තමයි මේ අපි විතිමිටෝ සූත්‍ර පිටකේ පොත් අතර අරගෙන කියවනකොට ඒ අහුවෙන තැන් වලින් ටිකක් ගැඹුරට යන්න පුළුවන් කියලා හිතෙන දේවල් ගන්න. මොකද අපිට එහෙම කතා බහ කරන කල්යන් මිතුරු විතර සමානලාට හම්බ වෙනවනේ. එහෙම ඒ ඔස්සේ සත්‍යතුමානි මෙතෙන්දී අර මේ එම මම අර ඒතම් පිළිස්වාසිකේත මෙතු නම් ඒ උපේ පදේ ගත්තේ මේ අහන්න මේ මොකක්ද එකෙන් කියවෙන්නේ කියලා. මම ඒක කියවෙන දේ කියලාම මේ එහෙනම් අපි එකෙන් සාකච්ඡා කරමු ටිකක්. මොකද සත්‍යත්වම එකතනක මතක කරලා ඇත්තටම මේ තමන්ගේ ඒකායන පරමාර්ථයම මේ සංසාර ගමන කෙළවර කිරීම නම් වගේ අර්ථයකින් යමක් එන්නේ ඒකම පරමාර්ථ කරගත්තම නම්නේ අපි මේ කාර්යය මැච් එක කරන්න ඕනේ. ඉතින් එහෙමම ආයෙට නම් මේ ඒ සික්කේත කියනකොට මේ පොතේ මේ අර්ථ දක්වන්නේ මෙතනදී අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි ප්‍රඥා ශික්ෂා කියලා තියෙන්නේ. එතකොට මේ අදි සීල ශික්ෂා කිව්වන් පස්සේ මේ ශාසනයේ මහාන තෙම සිල්වත් වෙයි, ප්‍රතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ වේ, ආචාරයෙන් සහ ගෝචරයෙන් යුක්ත වේ, අල්පමාත්‍ර අකුශලේ බය දක්නා සුළු වූයේ, ශික්ෂාපදයන් සමාදන්ව හික්මෙයි, ශුද්ධ සීලස්කන්ධය, මහා සීලස්කන්ධය යන සීලය කුසල ධර්මයන්ගේ ප්‍රතිලාභයට ප්‍රතිෂ්ඨාය, ආදීය චරණය, සන්නමය, සංවරය, ප්‍රමුඛය, ඌරාංගමයි මෝ අධිශීල ශික්ෂාවේ කියලා තියෙනවා. අනිත් ඒවාට ඔයගෙම ගැඹුරු අර්ථකථන තියෙනවා. ඉතින් මට හිතුණා මේවා ඉතින් අර සම්පූර්ණ කවරේජ් එකක් තියෙනවනේ. ඒ කියන්නේ ෆුල් කම්ප්ලීට්නස් එකක් ඒ සෙන්ටර්ස් වල තියෙන නිසා

කතා නොකරින් දහදනවා දවසම කතා කරන්න තින්න හදන බලන්ට හැබ අභියෝග ආත්මකයි මේක ඒ චැලෙන්ජ එක බාර ගණ්ඩනවා එතකොට මජ්ජිම සීලයනකොට තවත් නතර වෙනවා තියෙනවා ඔය මොනවද අත බල්ල කතා කරන ශාස්ත්‍ර එතකොට ජෝති ශාස්ත්‍ර නැකැත් බලනේවා නැකැත් කියනේවා මගුල් නැකැත් හදල දෙනේවා ගෙවිදිනකොට චාන්ටිං කරන ජාති ඔක්කොගින් මයින්ගෙනවා අඩුගානේ ආශිර්වාදය සඳහා මේ සෑයකකට වෙන පූජ තැනම් තැන්වලට යන්න තථාගත ගෞරවයෙන් ඒ හතරට යන හතර තැනට යනවා මිසක් ඒ වගේ දේවල් පවන් අතර වෙනවා ඒවත් සම්බන්ධ වෙනවා ඉහළට යනකොට දෙවගිනුත් අයින් වෙන්න අර භික්ෂුන් වහන්සේ නම නේතර කියන වඩා හොඳ දේ වෙනුවෙන් හොඳ දේ පවතරින්න කියලා. හැබැයි තර්කෙට නෙමෙයි ඒක කරන්නේ. මම අනිත් අයට වඩා බොහොම මේ බුද්ධිමත් බෞද්ධෙක් ඒ නිසා ඕවා කරන්න එහෙම කියන්නේ ඒක යන්නේ. ඒත් වඩා වෙනස් වෙන්න ඕන. කරුණාව පාතිද්ද හාට් කියන්නේ ඒකයි මාර්ගය කරුණා මෛත්‍රියත් එක්ක යන්න ඕන බොහෝ විට අපි දාර්ශනික ගල්පරොත් එනවා මේ ආචාර සීලීමේ පැලැට්ටක් එනවට කලින් ඒකයි එතකොට ඒ සීල කොටස් ඒ විදිහට යනවා ඊට පස්සේ අජිච්චිත්ත කියනකොට දැන් අර සංඥාවෙන් පටන් අරන් හිතේ කතා කිරිල්ල නතර කරන දක්වා යන්න ඕන. දැන් කාම සංඥා ඇති වෙන කත් කාම ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡ. ඒකට ආයිබුවන් කියලා අප පළවෙනි ජාන සැබෑ ලෙසින්ම ජානේ කල්පනා කරන කාම සංකල්පෙන් තුර ඒකට තමයි නැත්නම් අනිත් කවුරුත් කරන කල්පනාවන් තමයි ඔය කවුරුත් කරන්නේ කිසි වෙකුටවත් දිහා නැගිලි දික් කරන මිනිස් නෙවෙයි මේ කතා කරන්න ඕනේ අපි උතෝට එතකොට අපි මේක සිදුවෙන්නේ කුමක් සඳහාද කොතෙන්ටද ඕනේ වෙන්නේ එතකොට ඒ කතා කිරිල්ල නතර වෙච්ච තැනදී කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා කියන ඒ හිතේ දිගෑරෙන මූවිස් ටික එක්ක කාමච්ඡන්ද තියෙනවා නැත්තම් දේශ තියෙනවා නැත්තම් කම්මැලි කම එනවා එපා වෙලා ડિප්‍රෙෂන් එකත් එක්ක එනවා එහෙම නැත්තම් ඇන්ක්ෂස් වැඩි නැත්තම් ඇජිටේෂන් එක වැඩි කල්පනා කරන වැඩි තාම දන්නේ නැහැ Taman ළඟට එන්න නැහයත් එක්ක ඉන්න හුස්මත් එක්ක ඉන්න දන්නේ නැහැ ඇටකොටුත් එක්ක ඉන්න දන්නේ නැහැ දත්මන් දින්නේ නානකාමරයට ඉන්නේ ශ්‍රී ලංකා වෙන්න පුළුවන් ඉන්නේ කාර්යාල වෙන්න පුළුවන් ඇඟ දිගේ වතුර යන්නේ නමුත් කතාව වෙන දෙයක් වෙන්න පුළුවන් ධර්ම සාකච්ඡාවල ඇස්ත වෙන්න පුළුවන් ඒ වගේ දාත්තිවල දීපවා කල්පනා වෙලා තියෙන්න ඕන ඒ ඉන්න තැන ඉන්නේ ඒක කොහොමද ශරීරය කියන එක මොකද්ද ඇටකොටුව මොකද්ද ඔය හෙලබසින් අපි කතා කරන්නේ හැම තිස්සෙම ඉන්නේ ඒක තමයි මේ ධර්ම සාකච්ඡාද හැම කල්යාණ මිත්‍රෙක්ම ඒතරේ අදි චitte කියලා කියන්නේ නිකං චitte ගැඹුරු සිත කියන එකට අර

උද්‍යත්තගාමිනී පඤ්ඤාව කියන්නේ ඒක. ඒ ඒ රහ ඒ වචන හොඳ නේ රහස මේ බුදුහාඳුරු බුදුහරේ කිමීටි කියන එකද? දැන් ඔක හයියෙන් මේ කතා මේ මං ස්කයිප් එකට කතා කරනවා කියන්නේ උන්වහන්සේ කියන්නේ භික්ෂුන් වහන්සේලාට කියන්නේ සමහරට දයාට කියන්නේ තිස්සට කියන්නේ මේකට ගියහම මෙහෙම වෙනවානේ නිසා මේ බින්ද මේ විවේකයට එන්න නැත්තම් විවේකං ඒව සික්කේත තිස්ස මෙති එහෙම කියන්නේ නෑ නේද මෙතෙය මේ විවේකයට එන්න මේකින් අයින් වෙන්න මේකෙට යෙදුනොත් මෙන්න මේ අනතුරු වෙනවා ඒ අනතුරු වෙනවා කියලා වෙනවාලු නෙවෙයි බුදුරෙත් දන්නවා මෙයා කාටද කියන්නේ මෙයාට මොකද වෙලා තියෙන්නේ කියලා සමහර තිස්ස මෙත්තෙය කියන ඇත්තා ඒ මාර්ගයට වැටෙන්න ඉඩ තියෙන කෙනෙක් වෙන්න ඕන ඉන්සා තමයි ඒක ඇහුවෙත් එහෙමයි ඒ කිව්වෙත් ඒකයි බුදුහාමුදුරයාට එයාට පෞද්ගලික කියන කතාවක් වගේ ඒකට. එතකොට උද්‍යත්තගාමිනී පඤ්ඤාම කියලා කියනකොට මේ නාම රූප කියලා මට අහු වෙන දේ, මට දැනෙන දේ, මට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් දෙයක් තියෙනුනේ හැමෝටම තියෙනවානේ. ඒ පස්සේ නෙමෙයි මම කියන එකට ආන්නේ. ඒ එන්ට තියෙන පහ අපි කතා කරානේ. උපාදාන කන්ද කියලා, උපාදාන උපාදානිය කියලා කතා කරන්න හැදුවේ ඒකනේ. ඒකේ උපත සහ අයින් විල්ලමත් පේනවා. මේක ඇති වෙනවා. නිරෝධයක් තියෙනවා. උපාදේකුයි නිරෝධේකුයි තියෙන ටිකක් තමයි තියෙන්නේ කියලා තමන්ට තේරෙන්න පටන් ගන්නවා. ඒක තමයි උද්‍යත්තගාමිනී පඤ්ඤා කියන්නේ. ඒක තියාගන්න බෑ මේ දැනුම එන්න දැනුමක් වශයෙන් උත් එන්න ඉඩ තියෙනවා ප්‍රඥාවක් වශයෙන් උත්. නමුත් අර කලේ හිල්ලනම් ඒ දැනුම ඉන්හාට යැවෙන්නේ නෑ. ඒ කියන්නේ කලේ හිල්ලනම් උපේන දේ එකින් යන්නේ නෑ තියෙන්නේ වගේ සිදුරු වෙලා නම් අර වැඩි වෙන්න හදන ප්‍රඥාවට වැඩි වෙන්න බෑ. ඒ සිදුරු වහ ගැනීම තමයි සීලෙන් කරන්න ඕන. හිල් හදා ගන්න තින්න. ඉන්ද්‍රිය සංවරයකට උඟක් උදව් වෙනවා. ඒක මතක් කරගන්න එක හොඳයි. මෙච්චිත තියෙන්න ඕන කරුණාව තියෙන්න ඕන වුණොන්ට හැබැයි. ඒකෙහිඳ හොඳ ගුරුවරයෙක් කියන කතාවක් තියෙනවා. මේ ස්වාම පුරුෂයෙක් භාර්යාවට කවදාවත් ඇය බවට පත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. භාර්යාව ස්වාම පුරුෂයෙකුට කවදාවත් ඔහු බවට පත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. දරුවන් අම්මා තාත්තාට ඔහු ඇය බවට පත් වෙන්න දෙන්නේ අම්මා තාත්තා දරුවන්ටත් ඇය සහ බවට පත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. Don't allow them to be themselves කියලා කියනවා. ඒ බැඳිල්ලත් ආවම ඒක වෙන්නේ. ඒක සමාජමාසෙන් ඒක සංඝ නීති කියලා කියන්නේ ඒක සමාජමය නීතියක්. සංඝ කියනකොට භික්ෂු නීති නෙවෙයි සමූහයාට නීතියක් ඒක. ඒක තියෙන එකක් ඒක. ඉතින් ඒක නිසා තමයි ওই මහා නිද්දේශ කියලා තියෙන්නේ. ඒ කිව්වේ දැන් වචන තෝරන්න හැදුවේ ඒක කලහකාරය කාරකයක් අවුල් කරන දෙයක් කියලා කිව්වේ ඒකයි. එක ෆයිට් එකක්ම තමයි. මොකද different desire system ඒකයි වෙලා තියෙන්නේ. ඒකින් සතම අර හුදකලා බවට ආවහම හුදු බවට පත් වෙනවා. ඒකෙහිඳ ඒකට ඒක අයින් කරන්නත් එපා. මේ එක ස්වාම්පුරුෂයෙක් බොහොම ආදරෙන් හිටියා. එයා මැරුණට පස්සේ බොහොම ධනවත් කෙනෙක් නෝන මහත්මයා එයාගේ අර ටූම්ස්ටෝන් එක මොකද්ද පූර්ව හැදුවා හදලා එක බොහොම කිරිගරුණින් හදලා රත්තරන් අකුලෙන් ලියලා මයි බිලවන් හස්බන්ඩ් හරි ඒ දෙකටම දෙපැත්තටම ගන්න මේ රෙස්ටින් පීස් කියලා ලස්සනට හදන්න කිව්වා. එතකොට එයාගේ ලාස්ට් විල් එක ආවලු අන්තිම කැමැති පත්‍රේ නීතිඥයාගෙන් ඇවිල්ලා එයාට පෙන්වුවාම ඒ මහත්තයා දෙනුන් මහත්තයාට කමන්නේ මෙරුණි මහත්තයා එතෙන්දී නැත්නම් නුන් මහත්තයා මරනවත් කමන්නේ ඔක්කොම බුදලේ දීලා තියෙන්නේ මේ භාවනා භාවනා මධ්‍යස්ථාන වලටයි චැරිටි වලටයි ප්‍රිසන් ප්‍රොජෙක්ට් වලටයි ඒ ෆවුන්ඩේෂන් මේ ෆවුන්ඩේෂන් වලට දීලාලු තියෙන එක් සතයක්වත් දීලා නැලු ජීවත් වෙලින් එක්කෙනා. ඊට පස්සේ එයා එක්මිනි ටෙලිෆෝන් කරලා කිව්වලු ඒ ගල් අකුරු කොටන එක්කෙනාට ඔක තා පොඩ්ඩක් රෙස්ටින් පීස් එක කියන එක නතර කරන්න කියලා. එහෙම මොකද කියලා ඇහුවා. ඒක මේ මම මේ ලාස්ට් විල් එක කිව්වට පස්සේ මට තව අදහසක් ආවා. මේ රෙස්ටින් පීස් until I come back to you කියලා ලියන්නේ කියලා. මං ආපහු තමුසේ හොයාගෙන එනකන් රෙස්ට් එකේ ඉන්නවා කියලා. ඒ වගේ මේ ඔය දෙක දෙගොල්ල එකතු නම් ඩිෆර් සිස්ටම් එකේ යන්ත ඉඩක් ඉන්නේ නැහැ සමහර විට. රෙස්ට් ඉන් පීස් එක මැරුණට පස්සේ නෙවෙයි දැන් ඉන්නකොට රෙස්ට් ඉන් පීස් එක ඉන්න දෙන්නෙත් නැහැ ඇටියක් ඒක. ඒ නිසා තමයි සිදුවා තියෙන මහා අභිනිෂ්ක්‍රමණයක් ඒවා ඒවට කියන්නේ ආයුබෝවන් කියන කමාරුයි. ඒ නිසා රැළ ගහන ගමම්ම නාගන්ට ඉගෙන ගන්නට කියනවා වගේ රැළ නතර වෙන්නේ ඉගෙන ගන්නට වෙනවා. දැඩි ලෙසම ගන්නට බා පුළුවන් හැබැයි මේක කරන්න විසාක ධම්ම දින්නා ඒ දින්න කරලා පෙන්වනවා. ධම්ම දින්නා නම් යන්න මෙ ගියාති. ඒකේ මිත්‍රත්වයේ ස්වභාවය. ඒ වගේ තියෙනවා එහෙම. දැන් අර මිගසාලා කතාව අපි දන්නවනේ. මිගසාලාගේ තාත්තා අන්තිමේදී බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා. නමුත් මාමා එහෙම ජීවිතයක් ගත කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ දෙන්නගේ මරණ පස්සේ දෙන්න මේ කාමරාග ව්‍යාපාද තුනී කරගත්ත, ඩයිලියුට් කරගත්ත සකදාගාමුණා කිව්වා. ඉතින් මිගසාලා නුන මහත්මට ඒක අවුලක් වුණා. එයා දන්නවා මාමා මෙහෙමයි තාත්තා මෙහෙමයි කියලා. ආනන්දහාමුදුරුවෝ කිව්වා ඉතින් ඒවා අපි දන්නේ නැහැ බුදුහාර කිව්වේ එහෙම තමයි කියලා. බුදුහාර කිව්ව දෙයට කලින් ආනන්ද එහාට යන්නේ නැහැ. බුදුහාර එතෙන්ද කිව්වේ ඒක තේරෙන්නේ නැහැ. සමහර අය තිබ්බ සරාග ජාතිකයි. නමුත් එයා දන්නවා මේකෙන් අවසානයක් තියෙනවා කියලා. ඔය ඔන්න ඔය ටික තේරුම් ගන්න ඕනේ. මේක ඉපැත්මක් උපාදයක් වයක් තියෙනවා කියලා. ඒක හරි හොඳ දෙයක් තේරුම් ගන්න. ඒ ධම්මා හේතු පබව තේ සං හේතුන් තේ සංචය නිරෝධෝ. ඔය ටික තේරුම් ගත්තාම අදි පඤ්ඤා කියන්නේ ඒක. ඒව කරන්න පුළුවන්. හැබැයි ඒකට එනකොට තර්කේ අඩුවෙලා බුදුහාර කීපකයට තව තව නැඹුරු වෙනවා. ඉන්ද්‍රිය සංවරයට තව එනවා. ආහාරයේ පිළිබඳ ගිජුත්තේ අඩුවෙන විදිහට ක්‍රියා කරනවා. තමන්ට නොගලපෙන සාදයන් පාටියෙන් බෙඩින් පාටි හරි ඒ වගේ අයින් වෙනවා. ඒ වගේ ධෛර්යයක් තමන්ට එනවා. හැබැයි ඉතින් තමන් ඔයලන් අපේ වචන කරන තමන් කොන් වල එනොත් කො එතනින් කොන් උනාට කරන බ්‍රහ්මෝ තමන් ළඟට එනවා. දෙවියන් තමන් ළඟට එනවා. උතුම් කල්යාණ මිත්‍යා මිතුරියන් හමු වෙනවා. එක අයින් කරනකොට සයින් කරන්න බාවෙන්න එපා. එක්සිට් ගන්න බාවෙන්න එපා. මේක පුළුවන් කරන්න. සමාවෙන්න මේ දේශනේ සාකච්ඡාදී අපි එහෙම ඉන්විටේෂන් විතරයි කරන්නේ. නමුත් සමහර යලි යලිත් එතෙන්ට යන නිසා මා හිතුවේ මීට පස්සේ අපි මහා ශුන්්‍යත චූල ශුන්්‍යත සාකච්ඡා කරයි කියලා.

ඒක තමාර ඉස්රෝම බුදුහාරමයක මුලටම කීව දේශනයවෙදී ඒකට ගියොත් එහෙම එයා මේ ශාසනයත් බුදුහාරගේ අවවාද්‍යත් මඟ හැරවා ගන්නවා කියලා ඒකත් පටලවා ගන්නවා කියලා කිවේ එකයි. මුස්සතේවාපි ශාසන ඒකෙත් කන්ෆියස් වෙනවා. මොකද අර තමන් ගත්ත දිට්ඨිය හරි හරි කියලා ඒ සංකල්ප දිට්ඨි සංකල්පයන් නම් කාම සංකල්පෙට අහුවෙලා නම් ඒකත් එක්කම නම් යන්නේ බුදුහාඳුරු අර එළියෙන් පෙන රතු ලයිට් එක පේන යාට. එයා හිතනවා මු රතු ලයිට් තිබුණ දෙපැත්තෙන් වාහන නැහැ මට යන්න පුළුවන් කියලා යන්න හදනයි. එහෙම ගිහිල්ලා ඇක්සිඩන්ට් කරගන්නවා. අන්න ඒ විදිහට. ඊට පස්සේ මිච්ඡාජ පටිපද්‍යති. ඒ විතරක් නෙමෙයි මිත්‍යා ප්‍රතිපදාවට යනවා. ඒ කියන්නේ බුදුහාමුදුරු කාමයේ කියන එක බියකරුයි කියලා කියලා තියෙනවා. හා නෑ ඕක කොහොම තිබුණාට මට මේකෙන් රිංගල යන්න පුළුවන් කියලා එකක් හදා ගන්නවා. මොකද අර ශ්‍රද්ධා සමාධි කියන කොටස් නැති වෙලා ගිහිල්ලා පඤ්ඤා කියන එක වෙනුවට දැනුමක් කියලා එකක් කියලා නොලෙජ් එකක්. ඒකයි ඔය සංකල්පයේ තියෙන භයානකම. සංකප්ප කියනකොට හිතේ හිතා ඉන්නවම නෙවෙයි ඒක දිට්ඨිය කරගන්නවා. අර දුක්ඛේ සුඛංති සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ කිවේකයි. මේක දුකක්. කාමයේ කියන එක දැවිල්ලක්. ඒකේ බාධාවක්. නමුත් ඒක සුඛයක් කියලා දැන් අර වලිග කඩාගත්ත නරියා අනිතරකේ වලිග නැතු හිනම් මේ මෙහෙම වාසි තියෙනවා මෙහෙම වාසි තියෙනවා කියලා අන්න ඒ වගේ එකක් හදා ගන්න. දැන් ඔය හෙල දීපේ තියෙන එක මම ඇහුවේ ඔය ඇත්තන් නිතරකත් ගෞරව කරන ගෞරවනීය භික්ෂුන් වහන්සේලා මගේදී අර ඒ සංකප් අර මොකද්ද නිලපට දර්ශනේ කියලා ඒ නිලපට දර්ශනේ කියලා මාත් එක අහල ඉතරයි තිබුණ ඉගෙන ගත්තේ මේ සවන සිසලසෙට හුම්කන් දීලා ඒ ගෞරවනීය සීලවන්ත භික්ෂුන් වහන්සේක හොඳට කියලා දුන්නා. ඒ සංකප්ප හදා ගන්න හැටි සංකප්ප දිට්ටි කර ගන්න හැටි ඒ භික්ෂුන් වහන්සේ නමක් ගමක ළඟපාතක ආවිතේවකා දායකාවක් නැත්තම් කුලගෙන සමිතියේ ලේකම්ෙක් සම්බන්ධ වුණා. ඒ කුලගෙන සමිතියේ සභාපතිනිත් එක්ක සම්බන්ධ වෙලා නැත්තම් කාත් එක්ක හරි මං වචනී පාචිරණි භික්ෂුන් වහන්සේ කිව්වේ කියමුද ඒක ඊට පස්සේ සම්බන්ධ වෙලා ඔය මේ තිස්ස මෙත්තිය සූත්‍ර කියන හැටියට අන්තිමේදී සම්බන්ධ වුණා. මේ ලිංගිකත්ව දාම මෝරණිය මේක කතන්දරයක් හැබැයි. මුතු සංකප්ප මෝරණ හැටි කියන්න බලන්න අපිත් එහෙම වෙන්න ඉඩ තියෙනවා ඒක මතේ තියෙනවා. ඒ දවසින් දවසක් රාත්‍රී ගත කළා ඒ ලංගන සමಿತಿ ඇත්තියේ ගෙදර කතා කතා කරලා උදේ ඇවිල්ලා විහාරමලු බෝමලු අමදමද ඉන්නවා. එතකොට හීල් දානේ අරන් එනවා. වයසක මේ බොහොම සද්දා බුද්ධි සම්පන්න දායක මහත්තය. එයා විෂ්ණු දෙවියන්ටත් කැමති කෙනෙක්. ඉතේ එයා දැක්ක හාමුදුරන්ගේ සිවුරද කහපාට නෑ නිල් පාටයි කියලා. ඉතින් හාමුදුරුවන්ගෙන් කියනකොට එතකොට හාමුදුරුවෝ එයාට විස්තර කර දුන්නා මේ මොකක්ද මේ නීලපට දර්ශනකි ඒක ඒ අර සිවුර වෙන දිහාවක දාලා අන්තිමේදම චීත්‍යයක් පටල ගෙනැවිල්ලදී. ඒකට කතන්දරයක් හැදලා ගාථා හැටකින් කිවලු නීලපට දර්ශනය ගැන. ඔය සංකප්ප කියන ඒවා දිට්ටියක් වෙන්ඩ පටන් ගන්නවා. ඒ කතා විහිළු කතාවක් වුණාට එහෙම වෙනවා අපිට. අපි ගත්තොත් දිට්ටියක් මේක කරන් මේ දෙදා නැත් අපි හිතනවා මේක 2500ක් ගිහිල්ලා තියෙන අපිට කරන්න පුළුවන් මෙච්චරයි කියලා අපි දිට්ටියක් හදාගන්න. ඒ කාලේ අපිට ඔක්කොම කරන්න බෑ. මේ කලි යුගයේ ඉන්නේ අපි, කලි යුගයේදී මෛත්‍රී විතරයි පුළුවන් කියලා මොනවා හරි ඒක මේ පාලියෙන් ලියපු පොතකත් ඔහොම තියෙනවා කියලා අපි එකක් හදාගෙන අපි ඒක කොහොම හරි තර්ක කරලා දිට්ටි සංකල්පයක් හදාගන්න. ඒ දිට්ටි සංකල්පය ඇස්සේ තියෙන්නේ මට කාම මට සමාව දෙන දිට්ටි මමක් ඇවිල්ලා තියෙනවා. ඒ මගේ කාම කියන එක හරි කියලා ඔප්පු කරන්න මං හදපු දිට්ටියක්. නීලපට දර්ශන කියවේ ඒකයි. ඒකේ ඒ කතන්දරය දා ගන්න එපා කාටවත් ඇඟිලි දික් කරන්න ඔච්චම් කරන්න. එහෙම නෙවෙයි කරන්න ඕන. මේක මං කරන්නේ කොහොමද කියලා දම්මන් දැනගන්න. නමුත් බුදුහාන්ට ආදරෙන් අපි දැනගන්න බුදුහාමුදුරු දේශනා කරන දැන් මේක මේ මුල්ම සූත්‍රයේ තියෙන එක ඔය අට්ඨක නිපාතයේ තියෙන මුල්ම එක ගත්තොත් එහෙම කාමසුත්ත අට්ඨක වර්ගයේ මේ එකේ තියෙනවා ඒව බොහොම සූත්‍රයකත් කියවන්නේ. එක් ඉස්සලා තේරුම් ගන්න ඕන මේක මට තියෙනවා කියලා. මේකෙන් සුද්ධ වෙන්න ෆික්සේෂන් එකක් හදාගන්න නෙමෙයි දැන් හදාන්නේ. අපි ගොක්ලට ෆික්ස් කරන්න හදාන්නේ. මේක මට තියෙනවා. මේක බුදුහාඳුරු කියන මගේ වන්දනීය සාස්ෘන් වහන්සේ මේක ආදීනව මට කියලා තියෙනවා. ඒකට මාර්ගයක් කියලා තියෙනවා මේකෙන් බේරෙන්න. ඒකට මං කොච්චර යනවද? Tamanta taman ඇත්ත කියන්නේ ඒකයි අපි. අපි කියන්නේ මේ සාකච්ඡා දිවැටි පරිගෙන tell the truth to yourself about yourself. ලෝකෙට කියන්න එපා එක. ලෝකෙත් ද මේ සූත්‍රෙත් තියෙන ලෝකෙට උඩ විනාශ කරන්න හදනවා. මේක නම් ඒ උන්වහන්සේ ඒ තිස්ස මෙත්තිය ඇත්තට කියන කතාව. ඒ නිසා එම කියලා බුදුහාමුදුරුව මේක ගැන කියපු පරම සත්‍ය මේක නේද? මං කොච්චර දුරට මේ මාතෘභාවය ඉඳලා මේ පීතෘභාවය ඉඳලා මේ වර්තමාන තත්ත්වෙල මට කොච්චර යන්න පුළුවන්ද කියලා අවංකේ මාර්ගයට යන්න හදනවා. ඒතොර කාම සංකප්ප එනකොට අර ධම්මානුපස්සනාවේ නැත්නම් චිත්තානුපස්සනාවේ කියපු හැටියට ඒක බලනවා. නමුත් උදව් වෙනවා කාය අනුපස්සනාව උදව් වෙනවා මේකට ඩිංගක් බ්‍රේක් එකක් ගහන්න. මොකද ශාරීරියේ තියෙන අපි ඉදිරියට අසුභ සංඥා ආදීනව සංඥා වගේ දේවල් උදව් වෙනවා මේකට. මේකත් එක්ක නේද මම මේ පොරබදන්නේ අර කියවලා බලන්න මේ උප්පලවන්න තේරී ගාතාව ඒ ඇති ලස්සනට කියනවා ති ශාරීරය ඒ සත්‍යවාදී වචනන් අනඤ්‍යතා කියලා තත්ථාගතයන් වහන්සේගේ වචනේ නම් බුරු කරන්න බෑ කියලා. එයාගේ ශරීරයත් එක්ක කාමයෙන් පොරබදපු හැටි අනිත් ලෝකයා. ඉතින් ඒ නිසා ඒක ගැන ධර්මානුකූලව බලන්න කාටවත් කියලා දෙන්න නෙවෙයි. කාටවත් කියලා දෙන්න නෙවෙයි. ඉස්සර තමන් මාර්ගයට එන්නේ කොහොමද? ඒකෙදි මං මට යන්න පුළුවන් දුර හොයාගන්න ඕන. හැබැයි ඒකට පුළුවන් තරම් සීමාවල් පලල් කරගන්න පලල් කරගන්න. ඉතින් ඒ සඳහා ඉන්ද්‍රිය සංවර සීලය හුඟක් උදව් වෙනවා. ඔය කතා මිච්ඡා කතා තිරච්ඡාන කතා කියනවාගේ අයින් වෙන එක උදව් වෙනවා. ඊළඟට ඔය මන්ත්‍ර ඒවා මෙයා පසුපස්සේ යන එක හොරස්කෝප් පසුපස්සේ යන එක නතර වෙනවා. ඊට පස්සේ ඉරහඳ තාරකා මං කියන හැටියට වැඩ කරන්නේ. ඒ වගේ රේස් වලට කිරණ වලට මං අහු වෙන්නේ. මොකද මගේ GPS එක වෙනස් එතකොට මගේ සැටලයිට් එක මන්ටියක් ඈතින් දාලා තියෙන්නේ. ඒක පුළුවන් කරන් තින්ද සංකප්ප එන්නේ සංඥාවන් නිසා. එතන සංඥා ක්ෂේත්‍රය පහු කරන්න නම් අසුබ සංඥා පුරුදු වෙලා තියෙන්න ඕන, මෙත්තා සංඥා, නතව්‍යාපාද සංඥා, විහිංසා සංඥා පුරුදු වෙලා තියෙන්න ඕන. අද හුඟක් වෙලාවට මේ කාම සංඥා ගැන කතා වෙන නිසා අසුභ සංඥා පුරුදු වෙලා තියෙන්නට ඕන. සම්මා සම්බුදු සරණයි. වෙලාවත් ටිකක් පරක්කු වෙලා තියෙනවා, අපි ආවර කරමු. තිරුවන් සරණයි. එහෙමයි සත්‍යවාණි, අද දවසේ මනම් අපි වැඩසටහන නිමා කරමු. ඇත්තටම අද දවසේදී බද විසුතුන් වෙනදා, ඒකට අද මේ අන්තිම අපංචාව වී කියලා හිතනවා. මේ වසරට 30 වෙනිදා කට්ටිය එකතු වෙන කැමති මෙතන ඉන්න කට්ටිය එකතු වෙන සූදානම් නම් 30 වෙනිදා අපිට සාකච්ඡා පවත්වන්න පුළුවන්. කට්ටිය විරුද්ධත් නැහැ නේද? සත්‍ය ඉඳින්නේ නේද? අපි සත්‍යතුමානි සත්‍යතුමානි අපි 30 වෙනිදා තියෙනවා කර්ම සාකච්ඡා පවත්වමුද? සෙනසුරාදා මේ වෙනුවෙන් තමයි මා යොමු කරලා තියෙන්නේ. එහෙමයි. සාදු සාදු. එහෙමනම් අපි 30 වෙනිදා ලබන සති දිචාරචා ප්‍රවත්තන කල්ලාන මිතුරුනි අපි එකතු වෙමු. එහෙනම් අද දවසේ දිසාරචා අපි මේ විදිහට නිමා කරමු. සත්‍ය තුමනි මා සත්‍ය තුමනි වෙන්නම් අද සාකච්ඡා නිමා කරමු. තිරවාස. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. උන්වහන්සේ අපේ පරමාදරණීය කල්යාණ මිත්‍රයාණන් වහන්සේ, ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ අත්තර බුද්ධයින් බිඳුවක්වත් අත්තරින් තරම් ශක්තියක් නැති බව අපට තේරෙනවා. නිසා උන්වහන්සේ කියපු දේ, වදාළ දේ පැත්තට අඩු ගානේ හදවතවත් යොමු කර මොලේ නැතත් දැනට. එතකොට ලොකු ශක්තියක් ඒවි. බොහෝම පින් කල්යාණ මිත්‍රයන් වුණාට මේ කරන්න පුළුවන් නාම රූප තේරුම් ගන්න එක අපිට කරන්න පුළුවන්. ඒව සඳහා ඉන්ද්‍රිය සංවරයේ සීලය අවශ්‍යයි. ඒ සඳහා මේ සාකච්ඡා කරන්නේ අපි. දැන් අපි කවුරුත් එක්ක මාර්ගයට පිවිසෙමු. මේ ජීවිතේ, මේ භවයේ මේ සිර දරා පෝෂණය කළ ඇය වඩාත් සුවපත් වේවා. පියානන්ද යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා බලවත් උපනිෂ සම්පතක් වේවා. ඉදිරි දිමඟ භාග්‍ය සම්පන්න වන්නට තවදුරටත් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ක්‍රමයෙන් මෝකුරා වේවා. කල්යාණ මිත්‍රන්, කල්යාණ මිත්‍රියන් පමණක් මැසුරට ලැබේවා. අපේ ශ්‍රේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍යයට නිරාමිසව මෙහෙයක් සිදු කරනු සඳහාත් පරම ශාන්ත සුඛයේ නිබ්බාණය අවබෝධ වේවායි අදිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. මේ මාර්ගයට අවතීර්ණ වූ ඒ උත්තමයන්ට, උත්තමාවියන්ට හැම දිනාටමත් අප්‍රමාණ වූ බැතිසිතින් කෘතඥතාවෙන් නමස්කාර කරමු. කෝටි ප්‍රකෝටි වස්ස ගානකට කලින් මෙහා පහළ වෙන ඒ තථාගතවරයෙකුගේ ශාසන ඇති වෙලාවේ මේ මාර්ගයට අපිට අවතීර්ණ වෙන්න ලැබුණේ කල්යාණ මිත්‍රු නිසා. ඒ නිසා තථාගතයන් වහන්සේටත්, අපේ පරම කල්යාණ මිත්‍යාණන් වහන්සේ උන්වහන්සේටත් අපේ වන්දනා පිරිනමමු. ජීවිතයේම උන්වහන්සේ වෙනුවෙන් පිරිනමලා සම්මා සම්බුදු සරණයි. කල්යාණ මිත්‍රයන් උනාට පිං බුදු සරණයි. සාදු සාදු සාදු.